සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සචේ භායත දුක්ඛංස සචේ වෝ දුක්ඛමප්පියං මාකන්ත පාපකං කම්මං ආවිවාය දේවාරහෝ ගරුතර නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි හපුආරච්චි නෝනා මහත්මියගේ පීති නෝන ගෙනිවසෙහි අද මේ සිදු කෙරෙන වාර්ෂික ධර්මචාරිකාමේ වැඩසටහනයි මේ සිදු කරන්නේ. ඉතින් ඔබතුමියට හුඟා සතුටු වෙන්න පුළුවන් ඔබතුමියගේ නිවස අද ධර්මශාලාවක් වගේ විහාරස්ථානයක් වගේ ස්වාමින් වහන්සේලා හුඟා ක්‍රැස් වෙලා ධර්මශාලාවක ඉන්නා වගේ හරියට ඔබතුමියගේ නිවස අද පින්කම් කරන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ පින්තුන් හොඳින්ම දන්න පරිදි අපේ ගරු කටයුතු චන්දානන්ද ස්වාමින් වහන්සේ පැහැදිලි කළා මේ ධර්මචාරිකාමේ වැඩසටහනෙහි වැදගත්කම පිළිබඳව. ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික කටයුතු අතර ඉතාම වැදගත් කටයුත්තක් හැටියට අපි සලකනවා මේ ධර්මචාරිකාමේ වැඩසටහන. පින්තුනි අද ධර්ම සාකච්ඡාවට අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා කිහිපණාවක් වැඩ ඉන්නවා. ඊතර විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන මේ වැඩම කළේන ස්වාමීන් වහන්සේලා තුරින් මේ අත්තන්ට කලාතුරකින් දකින්න ලැබෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අපේ චන්දනන්ද හඳුරු මතක් කර පරිදි මේ වැඩ සිටින ගන්තුනි අස්සජි නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ ඇතැම් විට මේ පින්වතුන් හුඟක් දන්නේ නැතුව ඇති. නමුත් උන්වහන්සේ ගුවන්විදුලියෙන් මම හිතන අවුරුදු 40කට ආසන කාලයක් අකණ්ඩව ධර්ම දේශනා පවත්වපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මෙහෙම කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට හිටියට නායක ස්වාමීන් වහන්සේ කෙනෙක්, ඒ වගේම හුඟක් වියපත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ අතර පින්නතුන් විශේෂයෙන් මේ පින්නතුන් දැනගන්න ඕන උන්වහන්සේ ලංකාවේ විවිධ සේවාවන් සිදු කළා. ඒ අතරේ ඉස්කෝලවලට නිකුත් කරන පොත්වල බුදු ධර්ම පොත්වල සහ දහම් පාසල් පොත්වල කතුරු මණ්ඩලයේහි ලේකක මණ්ඩලයේහි ප්‍රධාන ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට උන්වහන්සේ වසර 40කට ආසන කාලයක් අඛණ්ඩව සේවයක යෙදිලා ඉන්නවා. මේ ඇත්තන්ගේ දරුවෝ ලංකාවේ ඉගෙන ගත්තනම් බුද්ධ ධර්ම පොත්වලත් දහම් පාසල් පොත්වලත් සංස්කරණ කටයුතු කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ඒ පාඩම් සකස් කරලා විශාල සේවයක් කරපු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින ලැබීම ඔබ භාග්‍යයක් කොට සලකන්න. ඉතින් උන්වහන්සේ අපේ ගෞරවයෙන් හඳුන්වා දෙන ගමන්ම උන්වහන්සේට ඉදිරියේදී ධර්ම දේශනා කරන්නටත් අපි අවස්ථාව සලසලා දෙමින් අදට නියමිත සූත්‍රය කෙටියෙන් පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පින්තුන්ගේ නිවෙස්වලට අපි එවන වාර්ෂික වැඩසටහනෙහි දක්වල තියෙනවා ඒ ඒ ධර්ම දේශනා පවත්වන ස්ථාන සහ ධර්මචාරිකාවේදී විස්තර කරන මාතෘකා පිළිබඳවත් එහි සඳහන් කරලා තියෙනවා. දැන් අදට නියමිත ඔබතුමියගේ නිවසේහි අද සිද්ධ කෙරෙන ධර්ම සාකච්ඡාවේ මාතෘකාව තමයි මේ පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙන ආකාරයට කුමාරක සූත්‍රය. මේක හුඟක් ගැඹුරු සූත්‍රයක් නෙවෙයි, සරල සූත්‍රයක්. මේ කුමාරක කියන සූත්‍රය ඇතුළත් වන්නේ ත්‍රිපිටකයේහි නිකාය ග්‍රන්ථ පහ අතුරින් කුද්දක නිකායට අයිති උදාන පාළිය කියන පොතේ. උදානපාලි කියන පොතේ තමයි මේ සූත්‍රය ඇතුළත් වන්නේ. බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ලෝකයේහි විවිධ තලවල හිටිය අයට, විවිධ මට්ටම්වල හිටිය අයට ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ මිනිස්යන්ට ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ අසුරයන්ට ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ දෙවියන්ට ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ බ්‍රහ්මයන්ට ධර්ම දේශනා කළා තියෙනවා. ඒ අතර මිනිස් ලෝකයේ ගත්තත් උන්වහන්සේ රජවරුන්ට, සිටුවරුන්ට, ඒ වගේම සාමාන්‍ය ගොවි ජනතාවට විතරක් නෙවෙයි උන්වහන්සේ විවිධ රැකියාවල යෙදෙලින් අයට ධර්ම දේශනා කළා තියෙනවා. ඒ වගේම පින්තුනි විවිධ වයස් මට්ටම් වල අයට ධර්ම දේශනා කළා තියෙනවා. කුඩා අයටත් ධර්ම දේශනා කළා තියෙනවා, යෞවන වයසේ හිටියටත් ධර්ම දේශනා කළා තියෙනවා, මැදි වයසේ හිටියටත් ධර්ම දේශනා කළා තියෙනවා, වයසක අයටත් ධර්ම දේශනා කළා තියෙනවා, අතිශයින්ම වැඩිහිටියටත් ධර්ම දේශනා කළා තියෙනවා. අතිශයින්ම වැඩිහිටිය කියලා කිව්වේ අවුරුදු 120 දී මහණ වෙච්ච අය සිටිය බුදුහරයන් කාලේ. මේ පෙනතුන අහලා තියෙනවා දනසෝනා මෙහෙණිය, රාධාහාමුදුරෝ වගේ අය අවුරුදු 120 දී මහණ වෙච්ච අය. බක්කුලහාමුදුරෝ අවුරුදු 80 දී මහණ වෙච්ච කෙනෙක්. දැන් මේ පෙනතුන්ට ඇතැම්මිට හිතනවා දැන් මට අවුරුදු 50යි 60යි 70යි 80යි මං දැන් හුඟක් වයසේ කියලා නේ. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120 දී මහණ වෙලත් මේ ධර්මයෙන් ප්‍රතිඵල ගත්තුවයි හිටියා. එනිසා ඔබ කවුරුත් දුර්වලයි කියලා හෝ වයසයි කියලා හිතන්න අවශ්‍ය නැහැ. ඔබට හොඳ බුද්ධියක් තියෙනවා නම්, ඒ වගේම හොඳ නුවණක් තියෙනවා නම් ඔබට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් ශරීරය කොච්චර දුර්වල වුණත්. ඒ අතරින් අද අප සාකච්ඡා කරන මේ කුමාරක සූත්‍රය බුදුහාමුදුරුවෝ කුඩා ළමයින් අරමුණු කර දේශනා කරපු ධර්ම දේශනාවක්. පොඩි ළමයින්ට රජකුමාරවරු කිහිප දෙනෙකුට සඳහන් කරපු සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින අවස්ථාවක, උන්වහන්සේ උදෑසන අවස්ථාවක අනිත් ස්වාමීන් වහන්සේලා සමග පිණ්ඩපාතේ වැඩම කළා. බුදුහාමුදුරුවෝ බොහෝ විට යම්කිසි තැනක ඉන්නවා නම් විශේෂ ආරාධනාවක් නොමැති සෑම අවස්ථාවකදීම උදෑසන කාලය, පෙරවරු කාලය පිණ්ඩපාතේ වැඩියා. අනිත් ස්වාමීන් වහන්සේලා සමග තේලියට ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩිනවා. මෙහෙම බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට සවැත් නුවරටත්, ඒ වගේම දෙව්රම් වෙහෙරටත් අතරේ, ඇත්තෙන්ම සවැත් නුවරම තමයි ජේතවනාරාමයක් තිබුණේ. නමුත් ඒ නගරය, නගරාසන්න ප්‍රදේශයේ ආශ්‍රිතයට බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩියා. ජේතවනාරාමයේ ඉඳලා සවැත් නුවර නගරයට පිණ්ඩපාතේ වැඩියා. වඩිනකොට මෙන්න මේ අතරමඟදී බුදුහාඳුරන්ට රජකුමාරවරු පිරිසක් මුණ ගැහුණා. මේ රජකුමාරවරු බුදුහාඳුරන්ට මුණ ගැහෙනකොට ඒ කුමාරවරු මොකද කරමින් හිටියේ? මාළුන්ට කරදර හිංසා කරමින් හිටියේ. මාළු එතකොට කොහෙද ඉන්නේ? වතුරක ඉන්නේ නේද? එතකොට ওই යන ආශ්‍රිතව දිය කඩਿੱත්තක් තියෙන්නේ නැති බොහෝ විට ඇල මාර්ගයක් හරි නැත්නම් පොඩි ළිඳක් හරි යම්කිසි ස්ථානයක් තියෙනට ඇති. මෙන්න මේ ස්ථානයේදී මේ කුඩා කුමාරවරු, දැන් කාලේ වුණත් ළමයිගේ ලක්ෂණය තමයි පොඩි සතු දැක්කහම ඉතින් සෙල්ලමට කරන්නේ. නමුත් ඒ සතුන්ට ඇතැම්මිට හානියක් පීඩාවක් වෙනවා. ඉතින් මේ කුමාරවරු අර මාළුන්ට මාළුන් පීඩාවට පත් කරමින්, හිංසාවට පත් කරමින් හිටියේ ස්ථානේ. බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩම කළා. මේ කුමාරවරුන්ගෙන් අහනවා, කුමාරවරුනි ඔබ දුකට බයද? ඔබ දුක් විඳින බයද? ඔබ දුක් විඳින බයද කියලා ඇහුවා. Are you afraid of getting suffering? ඊළඟට අහනවා, නුඹලාට දුක අප්‍රියද? Don't you like suffering? ඔබ දුකට අකමැතිද කියලා අහනවා. මුලින් ඇහුවා ඔබ දුකට බියද කියලා, ඊළඟට අහනවා ඔබ දුකට අප්‍රියද කියලා. මුලින් අහනවා ඔබ දුකට බයද, දුක් විඳින බයද, ඊට පස්සේ අහනවා දුක් විඳින අකමැතිද කියලා. ඊට පස්සේ මේ කුමාරවරු කියනවා, ස්වාමීනි, ඔව් ස්වාමීනි, අපි දුකට බයයි, ඒ වගේම අපි දුක් විඳින්නත් කැමති නැහැ. Yes, reverence, we are afraid of getting suffering, and we don't like suffering. මේ කුමාරවරු කියනවා. එතකොට මේ අවස්ථාවේදී බුදුහාමුදුරෝ ගාථා දෙකක් සඳහන් කළා. ඒ ගාථා වලින් සඳහන් වන්නේ ඉඳින් යම්කිසි කෙනෙක් දුකට බය නම් යම්කිසි කෙනෙක් දුකට බය නම් දුකට අකමැති නම් දුකට අකමැති නම් අන්න එවැනි කෙනා දැනගෙන ප්‍රසිද්ධියවත් රහසින්වත් අකුසලයක් අයහපතක් කරන්න එපා කියලා. ඔබ දුකට බිය නම් ඔබ දුකට අකමැති නම් එහෙනම් ඒ දුක් පීඩා වෙන දේවල් අනිත් අයට ප්‍රසිද්ධිය කරන්නත් එපා රහසිගතවත් කරන්න එපා කියලා අයහපත් දේවල්. මෙන්න මේකයි පින්නතුනේ සාමාන්‍යයෙන් මේ ගාථාවෙන් මුල්ම ගාථාවෙන් සඳහන් කරන අර්ථය. දැන් මේක හිතනකොට මේ ඇත්තන්ට හිතනවා මේක ඉතාම සරල ගාථාවක් කියලා තමයි බොහෝ වෙලාවට අපට හිතෙන්නේ. බුදුදහමේ විතරක් නෙවෙයි ඕනම ධහමක කියන ධහමක් නේද මේ කියන්නේ කියලා සමහර ඇත්තන්ට හිතෙන්න පුළුවන්. මේක ඉතාම සරල දෙයක් නේද කියලා. ඇත්තෙම පින්නතුනේ මේ සූත්‍රය සඳහන් වන්නේ ඉතාම සරල ධර්ම දේශනාවක්. ගැඹුරු එකක් නෙවෙයි. අද අපි වෙනද වගේ ගැඹුරු ධර්ම දේශනා කරන්නේ නැහැ ඇත්තෙම. අද ඉතාම සරල දේශනාවක් තමයි මාතෘකාව හැටියට යොදාගෙන තියෙන්නේ. මේ සූත්‍රයෙන් එතකොට සඳහන් වන්නේ බුදුහාඳුරු කියන වර කුමාරවරුන්ට ඔබ දුකට බය නම් ඔබ දුකට අකමැති නම් අනිත් අයට අයහපතක් අකුසලයක් වැරදි දෙයක් කරන්න එපා රහසින්වත් ඒ වාගේම අනිත් අය ඉන්න තැනදීවත්. මේක ඉතාම වැදගත් දෙයක්. මෙතන කියන කරුණ අතරින් වැදගත් කාරණයක් තමයි රහසින්වත් කරන්න එපා කියලා. බොහෝ වෙට අපි අකුසල් අයහපත් දේවල් ප්‍රසිද්ධිය කරන්නේ නැහැ. නමුත් අපි රහසින් කරනවා. අපි රහසින් කරනවා. අපි හිතන්නේ අනිත් අය කවුරුවත් දකින්නේ නැහැ කියලා. නමුත් පින්නොතනේ හොඳට මතක තියාගන්න අනිත් අය කවුරු නොදැන හිටියත් ඔබගේ හිත දන්නව ඔබ කරන දේවල්. මෙන්න මේකයි ඉතාම වැදගත් දේ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන වැදගත් කාරණයක් යම්කිසි ක්‍රියාවක් අකුසලයක්ද කුසලයක්ද කියලා බලන ප්‍රධානම කරුණ තමයි අපේ හිත කොහොමද පවතින්නේ කියන කාරණය. යමක් කරන ක්‍රියාව දෙස බලලා විතරක් අපට කියන්න බෑ ඒ ක්‍රියාව හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. දැන් වෛද්‍යවරයෙක් ගත්තොතින් වෛද්‍යවරයෙක් ඉතාම තියුණු ආයුධයක් අරගෙන යම්කිසි කෙනෙකුගේ කුසේ හැම බඩේ හැම කපන්න පුළුවන්. නමුත් ඒ වෛද්‍යවරයෙක් කරන්නේ ලෙඩෙක් සුවපත් කරන්න. ඒ වගේම දෙයක් සමහරට වෙන කෙනෙක් කරන්නත් පුළුවන්. කෙනෙකුගේ ජීවිතේට හානියක් කරන්න නැත්නම් කෙනෙක්ගේ දේපලක් සොරකම් කරන්න. එතකොට යමක් කරද්දී වඩාත්ම වැදගත් වන්නේ කරන ක්‍රියාවට වඩා ඒක කරන්නේ කුමන අදහසකින්ද කියන එකයි වැදගත් වෙන්නේ. මෙන්න මෙතෙන්දී තමයි පින්නතුනේ බුදුදහමේ ඉතාම වැදගත් කාරණයක් ඉස්මතු වන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය කියන එක. අපේ කරන ක්‍රියාවලට ප්‍රධාන වන්නේ මනස කියන එක. යම්කිසි කෙනෙක් මනස පිරිසිදුව තබාගෙන යම් කුසලයක් කරනවා නම් කයින් හෝ වචනෙන් හෝ හිතින් ඒකේ ආනිසංස විදියට ඒ තැනැත්තා යහපත් ප්‍රතිඵල ලබනවා අනාගතේ. යම්කිසි කෙනෙක් සිත පිරිසිදුව තියාගෙන යමක් කරනවා නම් ඒක අකුසලයක්. ඒකෙන් යා අයහපත් විපාක අනාගතේ ලබනවා. මෙන්න මේක තමයි බුදුදහමෙහි කුසලයක්ද අකුසලයක්ද කියලා බලන හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා බලන ප්‍රධානම මිම්ම වෙන්නේ. යමක් කරනකොට ඒ තැනැත්තා කරන්නේ මොන සිතවිල්ලෙන්ද කියන එක. එතකොට අපි යම්කිසි අයහපතක් කරනවන ලක්ෂණය තමයි අපේ හිත අපිරිසිදුයි. අපේ හිත නරක කරගෙන අපි කරන්නේ. අපි යම්කිසි කෙනෙකුට ද්වේෂ කරනව නම් ඊර්ෂ්‍යා කරනව නම් මාන්න ඇති කරගන්නව නම් අනිත් අයට දැඩිසේ නිග්‍රහ කරනව නම් ඒ වගේම යමකට දැඩි ලෙස ආසා කරනව නම් මෙවැනි අවස්ථාවල අපේ මනසේ ස්වභාවය තමයි මනස අපිරිසිදුයි තියෙන්නේ, මනස දුකෙන් තියෙන්නේ, හිතේ සතුට නැහැ. හිතේ සතුට නැහැ කියලා කියන්නේ අපේ බාහිරව මේ සම්පත් මොනව තිබුණත් මේ පහසුකම් වලින් අපි ලැබපු අධ්‍යාපනයෙන් අපේ ධනෙන් නියම ප්‍රතිඵල අපට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනාව වන අනුශාසනා විදි සඳහන් කරන්නේ අකුසල් වලින් හැකිතාක් දුරට මිදෙන්න කියලා. මේක තමයි පින්නතුනේ කෙනෙක් සතුටෙන් ඉන්නවද නැද්ද කියලා බලන ප්‍රධානම කාරණය. අපට අකුසලයෙන් අයහපතින් යම්තාක් දුරට නිදහස් වෙලා ඉන්න පුළුවන් නම් ඒ තා ප්‍රමාණයට අපේ හිතේ දුක කනගාටු අඩුයි. අපේ හිතේ සතුට අඩුයි. යම්කිසි ප්‍රමාණයකට අපට හිතේ අකුසල් දුරු කරගන්න පුළුවන් නම් දුරු කරගත්තු ප්‍රමාණයට අපේ හිතේ දුක් පීඩා අඩු වෙනවා, සතුට වැඩි වෙනවා. මෙන්න මේකයි බුදුදහමෙන් ප්‍රධාන වශයෙන් අපට කියන්නේ. එතෙන්දි ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. මේ අවබෝධය ලබන්න නම් මේ අවබෝධයේ ප්‍රධානම කාරණේ හැටියට කියන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම කියන එක. සම්මා දිට්ඨිය තමයි බුදුදහමේ සඳහන් වන ආකාරයට අපට සියලුම ගුණධම් වලට යන්න තියෙන පළවෙනි පියවර, මුල්ම පියවර. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? හොඳ කර්ම කරනකොට හිත පිරිසිදුව තියාගෙන හොඳ කර්ම කරනකොට හොඳ ආනිසංස තියෙනවා. හිත පිරිසිදුව තියාගෙන අයහපත් දේවල් කරනකොට දුක් විපාක ලැබෙනවා කියන කාරණය. මෙන්න මේක තමයි පින්නතුනේ බෞද්ධයෙක් වශයෙන් විතරක් නෙවෙයි, යම්කිසි කෙනෙක් බුද්ධිමත් නම් සැබෑ ලෙසම සතුට විඳින්න කැමති නම් ඒ කෙනා විසින් තමන්ගේ චින්තනය, තමන් සිතන විදිය වෙනස් කරගත යුතු මුල්ම පියවර මේක. ලෝකේ ජීවත් වෙන කිසිම බුද්ධිමත් කෙනෙක් දුක් විඳින කැමති නැහැ. අපි දුක් විඳින අකමැති නම් අපි කළ යුතු ප්‍රධානම දේ තමයි අකුසලයෙන් අයහපතින් හිත අපිරිසිදු වෙන දේවල් වලින් හැකිතාක් දුරට මගහැරලා ඉන්න එක. අපේ හිත හැකිතාක් දුරට පරිස්සම් කරගන්නට ඕන. හිත පරිස්සම් කර නොගත්තොත් අනිත් මොනව පරිස්සම් කරගත්තත් හරියන්නේ නැහැ. හිත ආරක්ෂා කර නොගත්තොත් අනිත් මොනව ආරක්ෂා කරගත්තත් වැඩක් නැහැ. ඒ නිසා හිත ලස්සන දෙයක්, ඒ හිතේ ලස්සන නිතරම රැකගන්න, ඒ ලස්සනට හානි කරන්න අපෙන් ඇහැට එන රූපවලට ඉඩ දෙන්න එපා. ඒ හිතේ ලස්සන නැති කරන්න කනට එන ශබ්දවලට අවස්ථාව ලබා දෙන්න එපා. ඒ හිතේ ලස්සන නැති කරන්න නාසයට එන ගඳ සුවඳවලට, දිවට එන රසවලට ඉඩ දෙන්න හොඳ නැහැ. ශරීරයට එන ස්පර්ශයට ඉඩ දෙන්නට හොඳ නැහැ. බුදුදහමේ හැටියට දක්ෂයෙක් කියලා කියන්නේ, skillful person කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ දක්ෂතාවය අපි ඇති කරගත්තොතින්. වෙනත් කෙනෙකුට වෙනත් කෙනෙක්ගේ හැසිරීමෙන් අපිව ඉක්මනට කලබලයට පත් කරන්න පුළුවන් නම්, අපේ හිතේ සතුට නැති කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ අපි අදක්ෂයි කියන එක. ඇතැමිට දූ දරුවෝ එහෙමත් මේක කරනවා. දරුවෝ කැමති අම්මලා තාත්තලා වැඩිහිටියා ඉක්මනට කේන්ති ගස්සන්න. ඒ ඇතැමිට උපක්‍රමශීලීව මේක කරනවා. ඇතැමිට අපි අකමැති දේවල්ම කරනවා. මෙන්න මෙතෙන්දි තමයි ඇත්තෙම අපට දහමින් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව. මෙතෙන්දි අපි ඉතාම බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. නැති වුණොතින් ඒ අය අපේ මේ වැරදි තැන, අපේ මේ සිදුර හොයාගෙන හැකිතාක් අපිව කේන්ති ගස්සන්න උත්සාහ කරනවා. අපි දක්ෂ නම් මෙන්න මෙතෙන්දි අපි බේරෙන්නට ඕන. මෙතෙන්දි අපි බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. එතකොට හිත අපිරිසිදු වුණොත් තමයි අපි කයින් කරන දේවල්, ශරීරයෙන් කරන දේවල් වැරදි දේවල් වන්නේ. හිත අපිරිසිදු වුණොත් තමයි අපි කතා කරන වචන වැරදි වචන වෙන්නේ. හිත අපිරිසිදු වුණොතින් තමයි අපේ මනසින් කරන, මනසට එන සිතුවිලි අයහපත් සිතුවිලි වෙන්නේ, පාපී සිතුවිලි වෙන්නේ. එනිසා බුදුදහමෙන් අපට කියන පළවෙනි පාඩම තමයි අකුසලයෙන් අයහපතින් සිත අපිරිසිදු වන දේවල් වලින් වෙන් වෙන්න කියන කාරණය. මොකද ඒකට හේතුව තමයි ඒකෙන් එන ප්‍රතිඵල ටිකට අපි කැමති නැහැ. හිත අපිරිසිදු වෙලා කරන ක්‍රියාවන් වලින් ලැබෙන ප්‍රතිඵලය හොඳ ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක තමන්ට දුක් වේදනා එන ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලයට අපි බයයි, ඒ ප්‍රතිඵලයට අපි කැමති නැහැ. ඒක අපි කැමති නැත්නම් අපි එවැනි දේවල් අනිත් අයට කරන්න හොඳත් නැහැ. අපි යමකට අකමැති නම්, අපට යමකින් දුක වෙනවා නම්, අපි ඒ දේ අනිත් අයට කළ යුතුත් නැහැ, කරන්න හොඳත් නැහැ. මොකද ඒකට හේතුව අපි කරන දේවල් වල ප්‍රතිඵල අපට අනිත් පැතට එනවා. ඒක මේ ආත්ම භාවෙදි වෙන්න පුළුවන්, ඇතැමිට සසරෙදි වෙන්න පුළුවන්. ඒ නිසා පළවෙනි පාඩම තමයි බුදුහාමුදුරුවෝ අපට උගන්වන හිත අපිරිසිදු වෙන දේවල් කරන්න එපා කියන එකයි, අයහපත් දේවල් කරන්න එපා කියන එකයි මේ කුඩා කුමාරවරුන්ට දෙන ප්‍රධානම අවවාදය. හැබැයි පින්නතුනේ බුදුදහමේ හැටියට අකුසලයෙන් මිදෙන එක විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් අපි කුසල දියුණු කරගන්නට ඕන. කුසල සුපසම්බදා කියලා කියන්නේ ඒකයි. අකුසල කරන්න කරන්න හිත අපිරිසිදු වෙන්නේ අපේ දැනට ලබාගෙන තියෙන මානසික ශක්තිය, කුසල ශක්තිය දුර්වල වෙනවා. අපේ ආධ්‍යාත්මයට ලොකු හානියක් ඒක. අපි දැන් මේ ජීවත් වෙන්නේ අතීතයේ කරපු මහා පින කානිසංශයක් මේ. අපේ සිත අපිරිසිදු වෙනවා කියන්නේ මේ ශක්තිය දුර්වල වෙනවා. මේ ශක්තිය දුර්වල වෙනකොට එකාතකින් මෙලෝ වශයෙන් ඉන්න අනිත්‍යයට අපට හානි කරන්න පුළුවන්. අනිත් අතින් අපේ අතීතයේ තියෙන අකුසල කර්ම ඉක්මනටම විපාක දෙන්න පුළුවන්. මේ අවශ්‍ය දෙකම අපට වෙනවා. අනිත් දේ තමයි අපි හැකිතාක් හිත පිරිසුදු කරගෙන හොඳ යහපත් දේවල් වැඩිපුර කරනකොට අපි දැනට ලබාගෙන තියෙන කුසල කර්ම ශක්තිය ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා. අන්න ඒ කුසලයේ ශක්තිමත් වෙනකොට අපිට අතීතයේ කරපු කුසල දහම් දැන් ඉක්මනටම අනිසංශ විපාක දෙනවා. ඒව ඉක්මනටම ඉස්මතු වෙනවා. අනිත් දේ තමයි මෙලොව වශයෙන් අපි කරන දේවල් අපට මෙලොවදී මේකේ අනිසංශ ලැබෙනවා. ඒ සියලටම වඩා ප්‍රධානම දේ තමයි අපේ අතින් අපේ ජීවිතෙන් වැරදි අඩුපාඩු වැඩිපුර සිදු වෙලා තියෙනවා නම් ඇතැම් විට ඒව කරන වෙලාවේදී අපි සතුටෙන් කරන්නේ. නමුත් පස්සේ ඔක්කොම මේව මතක් වෙනවා. ඒව මතක් වෙනකොට තමන්ගේ හිතට ලොකු පීඩාවක් වන්නේ, අනේ මම මේක නොකර හිටියනම් හොඳයි නේද කියලා. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති. යමක් කරලා තමන්ට පසුතැවෙන්නට සිද්ධ වෙනවා නම් එවැනි දේවල් කරන්න එපා. යමක් කරලා කලාට පස්සේ ගැන හිතනකොට නැතට කඳුලක් එනවා නම් දුකෙන් නම් ඒක සිහිපත් කරන්නේ එවැනි දේවල් කරන්න එපා කියලා. මේකට ප්‍රධානම හේතුව තමයි අපට නිතරම වර්තමානයේ හිටියට අපේ අතීතයේ ජීවිතය අපට මතක් වෙනවා. අපි කරපු කියපු දේවල් අපට නිතරම මතක් වෙනවා. ඒ නිසා එහෙම මතක් වෙද්දී තමන්ගේ ජීවිතයෙන් අඩුපාඩු මතක් නොවන විදියට හැකිතාක් ජීවිතය අකුසලයෙන් අයහපතින් මුදව ගන්න. අනිත් දේ තමයි තමන්ගේ ජීවිතයේ සතුට ඇතිවන දේවල් ජීවිතේ හැකිතාක් වැඩිපුර සිදු කරගන්න. ඒව කළ ප්‍රමාණයට අපට ජීවිතයේ ඒ ගැන සිහි කරනකොට සතුට වැඩි. අපි යම්කිසි කෙනෙකුට දියා පරිත්‍යාග කරවතින් අපේ නිවසේ කෙනෙකුට නෙවෙයි නිවසෙන් බැහැර කෙනෙකුට අපිට ඒක හොඳට මතකයේ තියෙනවා. ගෙදරම ඉන්න ඇයට දුන්නට එච්චර මතක නැහැ දෙන්නේ. ගෙදර ඇයට දෙන එක එච්චර අමාරුවක් නැහැ, ලේසියි බොහොම. නමුත් අමාරු ගෙදරින් පිට කෙනෙකුට දෙන එක. ගෙදරින් පිට කෙනෙකුට දීපු එකේ ආනිසංශය තමයි ඒක ජීවිතේ වැඩිපුර වාර ගණනක් මතක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, පුළුවන් නම් ඔබගේ ජීවිතයට කරදරයක් කරපු කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන් නම්, ඔබගේ ජීවිතයට බාධාවක් කරපු කෙනෙක්ගේ සමීපතම ඥාතියෙකුට උදව්වක් කරන්න පුළුවන් නම් එවැනි අවස්ථාවේදී ඔබගේ මානසික අත්යෙන් හුවා කිහලයි. එවැනි අවස්ථාවේදී අපි කියන්නේ ඒක බෝධිසත්ව චින්තාවක් කියලා. බෝසත්වරු හිතන්නේ එහෙමයි. තමන්ගේ යහළු මිත්‍රාඩින්ට උදව් කරන විතරක් නෙවෙයි, කරදර කරන්නටත් උදව් කරනවා. තමන්ට හානියක් නොවන විදිහට තමන් ආරක්ෂා වෙලා ලෝකයට උපරිම යහපත කරනවා. පින්නතුනේ මේ සූත්‍රයෙන් අද අප මේ සාකච්ඡා කරන කුමාරක සූත්‍රයෙන් අපට ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරන්නේ අයහපතින් අකුසලයෙන් මිදෙන්න කියන කාරණයයි. එහෙම දේශනා කළේ අපි ඒ දෙහි ආදීනවයට අකමැති නම් අනිත් සත්තුනුත් ඒකට කැමති නැහැ. අපි පීඩාවට යමකින් පත් වෙනවට කැමති නැ, අකමැති නැ. ඒ වගේම තමයි අනිත් සත්තුත් ඒ වගේ දේවල්ට කැමති නැ. ඒ නිසා අපි අයහපතින් හැකිතාක් වළකින්න කියන එකයි බුදුහාමුදුරුව අපට මෙහිදී දෙන ප්‍රධානම අනුශාසනය. ඉතින් අපි මේ මූලික කරුණු ටික ඊටාම කෙටියෙන් සඳහන් කළේ අද ධර්ම දේශනා කරන්න. ස්වාමීන් වහන්සේලා කිහිපනවක්ම වැඩ ඉන්නවා. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලටත් අපි අවස්ථාව ලබා දෙමින් දැන් අපි චන්දානන්ද ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ කරුණු ටික තවදුරටත් පැහැදිලි කරන්න කියලා. ඊට පස්සේ අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ තවත් ඉදිරිපත් කරන්න තියෙන ඉතුරු කරුණු ඉදිරිපත් කරයි.